ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ නමෝ තස්සේ ජනකගේ මාතුල විශ්වය යට ඉසුදහසක් හා සංගරුවන් සහ ලක්ෂ සංඛ්‍යාත ජනකාවක් සිටියේ දේශනාවක ප්‍රයදාන චක්‍රවර්ති සිංහනාන්ද සූත්‍රයේ මාතුකාකාරය අත්ත්‍යීකා මුක්ඛවේ විහෙරත්‍ර යහනි ආත්මය ජීවිතය ඉතිකත් කොට වාසය කරයි අත්ත් සරණ අනන්‍ය සරණ ආත්මභාවයෙන් සරණක් සුත වාසය කරව අන් සරණක් සුයව ධම්ම දීපා සම්ම සරණ අනන්‍ය සරණ ධර්මය ඉදිකක් සුත ධර්මය ඉනි සරණක් සුත වාසය කරව අන් සරණක් සුයව මේ වාසුකාකාහි වූත ඇති දීර්ඝ දේශනාවක් ඉදා කරති ප්‍රදේශනාමි අභ්‍යන්තරය ආත්ම ප්‍රතිස්ථාව ධර්ම ප්‍රතිස්ථාව කුමක්ද කියන එක පහදා ගදාලු සතිපට්ඨාන භාවන කායානුපස්සන චිත්තානුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන සම්මානුපස්සන සතිපට්ඨාන භාවන එදෙහි ලයකාරක් මාස්තුකාරක් වශයෙන් ඉදිරිපත් කෙරෙනවා ගෝතේ විස්සේ කරත් අපේ සිත්තේ විසේ ගෝතේ විස්සේ කරතන් අපේ සිත්තේ විසේ වෙලච්ඡති මාරු ඒකාරං වෙලච්ඡති මාරු ආරණං ගෝතේ විස්සේ කරත් අපේ සිත්තේ විසේ මහලෙනි සෝතිය වියසතු දෙතිනි නේහසේ ගෝත්‍රයේ විස්තරේ කරසල් සතෝ දෙත්තිකේ විසයේ මහණෙනි සෝතිය වියසතු දෙදිරිදීනේ හතරෙන්නා වූ කොට ලලක්කේ නාවේ ඕකාරං මායා ඉදක් නොලබන්නේ ලලක්කේ නාවේ ආරම්මන මායා අරමුණක් නොලබන්නේ මේ අදහස සනාත කරන පිණිස නිගන්තියන් ඉදිරිපත් කළ තියෙනවා. ඈත අතීතයේහි සිදුවීම. සත්‍යයක ජීවත්වන සැපතිල්ලේ කරණක්වග උදෑසන ඉරාවුව පතිනේ සිටිද්දී සතුලක් ගිහේ කියන උපස්සේ වේගෙන් කලින් මේ සැපතිල්ලේම ගහගත්තා. සතිපීල බලන්න ගත්තා මගේ සියාසති ඉදෙන්නේ නොසිතී නිසා එයින් ගැහැරෙති කියන නිසා මට මේ එක රගේම නරත් රගේම අවාසන මගේ සියාසති ඉදෙන්නේ සිතයන මට මේ එක තේරෙන්නේ නැහැ කියලා කෑගෑ. ඒ සතුලක් ජී කියන උපුස්ස ඇසුර තමයි සියාසති ඉදෙන්න කොහෙද? උමුරේ යද්ද සීකට අතරයි කියන්නේ. ලඟුලෙන් සීසාන්නද ඊ පැට කියන්නේ පස් කටාපේ. ඉන්නේ මානාදී කුසුස් සතියවා විශේෂයෙන් සමාගේ කියාස පිළිමේදී වාදි වෙන්නේ. ඉතින් දුක් නැගේ නිදහසක් ලැබෙයි කියන බල කතාන්නේ. ඒ පැට කියන්නේ ගිහින් ඒ කුඳුරේ ඊ පැටයක් උඩ වාඩි වෙලා කුසුස්සාට අභියෝග කළා. දැන් සජා පුරවන්න මෙන්නේ. එමුනේ ඉතා කුඩා සතේ තුන දැන් හරියට අභිහිතයි මිරිබිහිතයි. මේ නානාදී ඉකුස්ස අහසේ දෙවිතක් යාසරසයි. තා වේගින් කිහිපල වේගෙන් මේ පැටකිරුල සමීපයට දෙහැගෙනා. සාම සමීපයි කියලා දැනගත් පැටකිරුල සැලිතව අර දී සැටයක් අස්සට නිරලා. ඉකුස්සාට වේගයේ දරාගන්ත දැරිය වේගයේ වැඩිකම නිසාම ඒ දී සැටය මත සතුව වැඩි කැලි නැරී වැටුණා. පැටකිරුල එළියට ඇවිල්ලා සිංහලෝදයක් කරන්න වගේ ප්‍රීතිවාසයකි. මගේ සියාසති ඉදමී සිටි දැනු අද සතුරාගෙන් වන ජයගත්තා. මේ නිදර්ශන කළා පිළිගන්නේ අල්පේ. ඒ පැටකිරුලේ සෝතීය සියාසති ඉදමී දෙහරව අයෝසතිනී සිටීම හරියට යෝගාවචරය සතිපට්ඨාන භාවනාවෙන් හැරල අසුන්දිරන් ඉනලෙනි අන්‍ය ජීවිත විතරක බහුලව හැසිරෙන්නේ සාම ඡන්ද යාකාර සීල නිද්ද උද්දච්ච කුච්චා දීවරණයන්ට යට වෙලා අසුන්දිරන් ඉනගමින් අසංවරව අසීහියේ සමාධිය ගැපිටන වෙලාව හැසිරෙන්න කොරණ අඟ අවසතිනී සිටි වෙලාවට සංසන්දනයයි. නැවත එහෙම අවස්ථාව දෙහිදී සිටත කෙනෙ සිටී ආ කෙනෙ සිටී එහෙම දැනගත්තා. ඒ කාලයේ හැසිරෙන්න සතුනග්ගී කියන උපස්සා විසින් දැනගත්තා සමහර. නැවත එහෙම සිටී පහළ වෙලා මේ මගේ ප්‍රියසක ඉදෙනු කියනනම් මේ පිටේ නෑ කියලා කියන වගේ ඒ ප්‍රතිචිල්ල කියාගත් වගේ යෝගාවචරයද මෙලෙස සිටින්නක් තාක් ගමන් මේ වගේ භවනාවේ කියනනම් මේ අකුසල් සිටින්නේ නෑනේ කියලා හිතාගෙන සංවේදී ඒකත් හරි ප්‍රතිචිල්ල හැගෙනවා යාපිදෝවාදී නැවත ඒ කැපිටින්නේ නිදහස් වෙලා ඊ කැටේ ළඟට ගියා වගේ යෝගාවචරයා මන සිහියකද වගේද ආපසු සතිපට්ඨාන ආරම්භක සත්‍යය. ඉතින් යෝගකම හරි දීවිත බවක් ලැබෙන කැටකිරීමක්. කැටකිරීම කුඩා වුණත් එනිමේ මේ බල සම්පන්න උපස්සාක අභියෝගයක් කළා දැන් ඉතින් හදා කියවන්න වෙන්නේ. ඒ වගේ යෝගාවචරයා මන සිහියෙන් සතිපට්ඨාන ආරමුණේ සිටේ සිටිනවා. දැන් මොන ක්‍රියාසත්තාවක් මම නම් හොයන්නේ නැහැ. ඒ තරම් ආස විශ්වාසයක් ඇති වෙනවා. අර සතිපිරිල්ල මේ අභිෂේකයෙන් මානාධික උපස්ස වේලිනියනින් අසුව සැලී මැරිවස්ල වගේ සතිපට්ඨාන සිහියෙන් ඉන්නේ යෝගාවචරයාට යම් කෙනෙක් සිටිනලක් ආවන. ඒස් මාරය ආවන විලාසයේද ආනසේ අන්තර කාසේ සිහි සමීපි. ධ්‍යානසස්ස දෙලින්කින් ආලාපාරසති සමාධිය භාවිතෙන් ලදන බහු දීපිත කරන ලදන. කය සිතක් වචනයක් හැරත්මක් කියන්නේ සාන්තියද. එතන සමාධියේ සිටේ අන්ත නීවරණ විස්තන්දන ප්‍රහාණයෙන් යටපත් වෙන බැවි. ඔහුගේ සැලකිලි සාන්ත බවට පමුණේ. සංකෝචේ ඔහුගේ සැලකිලි ඉතිං වෙන ශ්‍රේෂ්ඨ වෙන ගම්පතියදී අසේතන කෝචේ ඒ ආනාපානසති සමාධියෙන් ලබන විරාමිත සැපය ස්වභාවයෙන්ම නිදිරි වෙන ස්වභාවයෙන් නිදිරි වෙන සුඛෝ නිවාරෝ ආනාපානසති සමාධිය වැඩි වෙනු කායික සයිසික සැප විහරණයක් ලැබේ. සුභාවෙන් තියෙන වේදනා සමාන නෙමෙයි. සමහර විට තියෙන රෝගාබාධ සමාන සල්කගෙන. ඒක සුඛෝ කියනවා. උත්සන්න සංයේත කාපකේ අසුසලේ ධම්මේ කාලසේ අන්තේ කාපකේ දීපසයි. වරින්වර උපදින උපදින අකුසල කාප සිටිවිද දාන. ඒකේ කලව අතුරු දහම් වෙනවා සංසිගියම උපත් වෙනවා විසේ වඩංග විස්තම්බන වාසී අතුපාති. සෝතන සතිගේ උපමාවයි මේක හොඳට තේරෙන්න. ආනාපාන සතිය කියන්නේ කාය අනුසසල සතිපස්සන. ඒ කියාසති බුදුන් දිමයි. කලන් විදිහේ ජීවිතෙද්ද ලෝකේතන අමුත්ත මහ නිර්වාණ්‍ය අවබෝධ කරගවාගන්න සිදු කියලා. බුදු ධානම් වහන්සේගේ බුදු දින ඉඳල තමයි මේ සතිපස්සන වූයි. එින් කාය අනුසසල සතිපස්සන. ඒ ආස්වාස ප්‍රස්වාස කියන්නේ කාය ප්‍රතිබදිකයක්. කාය ප්‍රතිබදිකයක්. කාය කායික කොටස. නිසා ආස්වාස ප්‍රස්වාස අරමුණේ සිටියේ පිටුවා ගැනීම කාය අනුපස්සන සතිපට්ඨානය. මේ විතර අවස්ථාවක් අපි සිතාසි කළා. ආනාපාන සති සමාධි කායිකෝ බහුලීකතෝ සත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති. ආනාපාන සතිය භාවිත බහුලී කුත්‍රේ කිරීම සතිපට්ඨාන සතර සම්පූර්ණය. සම්පූර්ණේති භාසති සම්පූර්ණය. සතිපට්ඨාන සතර සම්පූර්ණ වීම විද්‍යාඥාක සම්පූර්ණ වීම. විද්‍යාඥාක සම්පූර්ණ වීම විද්‍යා විමුක්ති ඵල සාක්ෂාත් වීම සිදුවේ. ඒක නිසා මේ ආස්වාස ප්‍රස්වාස අරමුණ නෙමෙයි මේ නිමිත්ත නැත්නම් ආස්වාස ප්‍රස්වාස නිමිත්ත භාවනා වශයෙන් නිමිති වීදී කායානුපස්සනා සතිපට්ඨානයේ විශේෂයෙන් වැඩෙනවා. යෝජනා චිත්ත ධර්ම අනුකාසලව සතිපට්ඨාන තුළ මේ සම්බන්ධයෙන් බැරි. නිසා අපි දැන් මේ භාවනාව යෙදීමේ සිද්ධ කරන්නේ ධ්‍යානසති ගොදුරු දිනේ හැසිරීමයි. ඒ ධ්‍යානසති ගොදුරු දින නම් වූ කාය අනුකාසලව යෙදෙන්න යෙදෙන්න අත්ථ දීපා විහෙරත අත්ථ සරණ අනන්‍ය සරණ සම්ම දීපා සම්ම සරණ අනන්‍ය සරණ කියන මේ අනුශාසනාව සම්පූර්ණ කළාවේ සමාද සමා පිටිකක් කරගන්න සමාද සමා පිටි සරණක් කරගන්න ධර්මයෙන් සමාද පිටිකක් කරගන්නවා ධර්මයෙන් සමාද පිටි සරණක් කරගන්න වෙන සරණක් පිටිකක් පිටි සරණක් විසන්නේ මෙන්න මේ කල් දැවතු මේ සිද්ධ කරා මේ ලෝකයේදී අපට විහාරයක් ලබා දෙන්න විසිම බ්‍රහ්මීකත් එන්නේ. දෙවිතුනේ කියන්නේ නැහැ. කිසි කෙනෙකුට දායකට සමාගයේ සිටේ නැති ධර්මක දුවයි. නැති සමාධි දුවයි. කිසි දෙයක් නැහැ. ලෝකන බුදුරජාණන් වහන්සේවත් එහෙම කරන්නේ අනුන්ගේ සිටේ ධ්‍යාන පහල කරන්නේ නැහැ. ඒක හරියට වෙනදා දෙවි හත ගන්නවද දැන් අන්තිමකට වෙනදා වනේ කොල් දෙවි හත ගන්න. මල් ගහවන්නේ මල් හත ගන්න. ඒ සමාධි සංකාමයේ පිළිබිඹු නෙමෙයි ඒ සංකාමයේ තුල මේ අභිගම ලැබෙන්නේ ඒකයි අත්ථ ජීවිත අත්ථ කරණ කියන්නේ සමාන භාවනා වැඩි වෙන සමාධියේ සිටේ විහාල සමාධි සමාපත්ති පුරවා ගන්නවා වෙන කෙනෙකුට කරන්නේ එක්තර මහා කරුණාවක් දැක්වුවා එක්තර අනුකම්පාවක් දැක්වුවා අවසන්ිත විසින් තව කෙනෙකුගේ සිටේ සමාධියේ භාර උපදවා සමාන ඒ ගොදුරු දිනේ හැසිරීමෙන් ඒක සිදුවා ගන්නවා. ඒක නිසා ඒ ධ්‍යානසති උපමයේ හැසිරීම ප්‍රදේ කරන්න කියනවා. ධ්‍යානසති ගොදුරු ගොදුරු දිනේ හැසිරෙනකොට අපේ සිත අර කෙලෙස් මායාවට අහු වෙන්නේ නැහැ. ගලක්කී මායෝ ඕසාර කෙලෙස් මායාවට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඕසාරම් කියන්නේ ඉඩක්. සිදුරක් ලැබෙන්නේ විලක්ෂිතමාරු ආරම්භන විලක්ෂ්මාරයාට අපේ අදුපාඩු ආරම්භයක් දැකින්න හම් වෙන්නේ. අර වතුවක් ජීවිතේ ක්‍රියා ඒ බුද්ධිසත්යන් වහන්සේ අභිනිෂ්ක්‍රමණය කළ තැන් පටන් බුදුලක් අවුරුද්දක් වෙනකොට අවුරුදු 7ක්ම අස්සොල්ලු හිටියන්. ඒ කියන්නේ සත්වලක්ෂානි සම්බුද්ධං අනුබන්දු සදා සදා. ඕ තරංග දිගච්චිච්ඡං නිදුද්දස සති මතේ. බලන්න කිදුම කතාවක් මාර්යාලි. සත්වලක්ෂානි සම්බුද්ධං අනුබන්දු සදා සදා. සම්බුද්‍රජානන් වහන්සේගේ සීවරක් ගානේ අවුරුදු 7ක් මාසයේ ඉඳිය. ඕකාරණාදිගච්චා උන්වහන්සේගේ සිදුවක් මත කෙරෙන්නේ නැහැ. සම්බුද්දස්ස සතිය මත සිහියෙන් කියනවා. සම්බුද්‍රජානන් වහන්සේ සිටින යුත් නිසා මට ඉඩක් ලැබෙන්නේ නැහැ කියලා ඔහු අලංකෝල කියනවා. ඒවා සතිපස්සාව සිහියෙන් වරදෙදී අභිනිෂ්ක්‍රමණය කළ තැන් පටන් උත්තර දිස්තරක් ක්‍රියා කළා ඉන්වාසයේ සිහිය දිරුනේ නැහැ. ඒවා විකල සතුලන්තයක සතෝ සම්පජානකාරී. ඒකේද පිළිතුරගත් එකක් නෙමෙයි. විශේෂංගයේ කල්ප ලක්ෂයක් කියන පිළිතුරගත් සතිය. සංලක්ෂ දෙලොස් දහස් 27 වන බුද්ධත්ව නිදී පිළිතුරගෙන තියෙනවා. බුද්ධෝත්තර දකාවල පිළිතුරගෙන තියෙනවා. මේ සමාන තම සිහිත කරගෙන ආවා. ඒ වගේ අපි අනුගමනය කරන්නේ උන්වහන්සේගේ ශ්‍රාවක ශිෂ්‍ය දරුවන් යටේ සමාජ සමා පිහිටක් උපදවා ගැනීමයි මේ සිදුවන. මෙහි පිහිට මේ ශරණ මේ ආරක්ෂාමි අනුසතේ අපට අදාදන්නේ මතු අවස්ථාවක අනිවාර්යෙන් ලැබෙනවා. කාරණය හේතුව මේ ධර්මයේ නයි කියන්නේ. මේ ධර්මය නයි කියන්නේ. අවදාක මේක අනුසස් වර්ගින්නේ පිටකමින්නේ අනුසති වෙන්නේ සොර සතුරන්ටල් තියෙන්නේ දින්නද ජලයට වැරෙන්නේ නැහැ. සමාත සමාගයේ සිටේ වැඩෙන මේ සතිපට්ඨාන සතිය නැත්නම් භාවනා වස්තාරයෙන් ලැබෙන බලපුරුද්ද අවදාහරි ඒ බෝධි ක්‍රේ යම් කිසි බෝධියකින් ලැබා ගන්නවා. ඒක නිසා අපි නන්දෝස්සාහී නෙවි එනොලිතම සතිය පිහිටවාගෙන මේ ආස්වාස ප්‍රස්වාස අරමුණෙහි චිත්ත සමාධිය පුදවා ගන්නට වැඩි වැඩියෙන් ධෛර්යමත් වන්න ඕනේ. ඒ කියන්නේ අපි වාඩි වෙච්ච ගමන්ම අපි හිතන සියල්ල සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒක පිටුනික අනුකම්පාවෙන් යන්තේ නැහැ. දවස් දෙකකින් රහත් වෙලා එන්න සිටිය මහා සීව මහානහතන් වහන්සේ අත්දැකීම පෙර තවත් පිටින් රහත් වෙලා ඉන්න පුළුවන් කියලා හිතාගෙන වැඩි ගමන 30 අවුරුද්දක් යනවා. ඕම සුළු ඉපස්සේක තමංගේම උපදෙස් ලැබා අරිහත්ත්වයට පිපස්සේ සීලාසුරෝ කිස්සන් වහන්සේලා 30000ක් ලැබුණා. ඉතල සීලංගේ ආචාර්යයන් වහන්සේට පුළුවනි සීතිය දේශා පේනා වගේ මොහොතේ පේනවා නුවන් නම් වල සෞඛ්‍ය සිහක් මොළිනා භාවනා කරන්න කියනවා ගලන්නේ කිදුමයි දෙයි. අවදාකවත් නෑ සති කිලි. අවදාකවත් තා හේතු වෙන සිස් අවුරුද්ද. අවදාකවත් මෙත කියෙන්නේ නෑ. කෘෂ්ඨාන්දමේ ජීවිතල. අභිත වීරියෙන් ඉන්නාසේ භාවනා. සිස් අවුරුද්දකදීම වස් සවාරණයේදී සඳු සඳුනේ ඉන්නාසේ ඒ වස් අවසන් කරා. ඒ කර්ම සිත්තාකල. ඒ වගේ ඒ දිහේම හා දීර දීර ගුණ ඇති භාවිත සංකාණ ඇති පූරිත කාරණිත ඇති වාසික දෙයක වාසන ඇති උතුමන්ද ප්‍රමුද වෙනවන්න ලතු ගැන කවර කතා ඒ සාකේ මේ දවස් දෙක සත්‍ය දෙක උත්සාහ කරන අනේ අපිට කිසිම විශේෂයක් නැහැ කියලා අත් හරින්නේ ජීවිතාන්තය දක්වා උත්සාහ ගන්නකෝ අවදාහන යාපිට මේ දෙක ලැබෙනවා වැඩි අසංතේ යනාරයක් උත්සාහ කළානේ. ඉනිසා ධර්මයේ කිරී ගායික ගායනිකත් මේ සිටේ දරාගෙන අපි මේ වැඩසටහන පවත්වා ගන්නවා. සමහර විට බුදුරජාණන් වහන්සේ උපදෙස් දෙනවා යෝගාවචරයන්ට විශේෂ නොවි යෝගාවචරයන් කිරිමත් කරන කිරිස ජීවගාන උපදෙස්. විශේෂයෙන් දීගණිකාවේ මහා පරිණිම්බාන සූත්‍ර අෂ්ටකතාවේ තමයි ඒ වගේ කර්මස්ථාන විස්තර කරන තැන්වල දක්වලා තියෙන උපදෙස්. ඒ කියන්නේ යෝගාවචරයේදී එක මාසයක් නම් භවනා කරන්නේ මාසයේ තුන පිළිදා ගන්න කියන කාරණය. තුන් ආකාරයකට වීර්ය කරනවා. මාස දෙකක් නම් කාලයෙන් කරගන්නේ මාස දෙක තුන පිළිදා ගන්නවා වීර්ය කරනවා. මාස තුනක් නම් වීර්ය කරන්නේ තුන පිළිදා ගන්නවා මාස දෙක. මාස හයක් නම් මාස දෙක දැකීමේ කරනවා. මාස නමයක් නම් මේ කරගෙන තියෙන භාවනාවට මාස තුන තුන ක්‍රම තුනකට භාවනා දිනවා. හැබැයි මේ ජීවිත කාලය භාවනා වැඩල විශේෂාධිගමයක් නැත්නම් මාසයක් තරම් ගන්නවා විවේචය. සීරු දෙවියනේ කරගන්න, එහෙම නැත්නම් වෙනස් වෙනත් රසාවක් කරගන්න, ගමන ගමනක් යන්න, සෝවාන් සතිසුගත කාලයේ වේතනායි පටන් ගන්න. ඒ පටන් ගන්න. ඒ වගේ තමයි අපේ මේ භාවනා සම්පූර්ණයි. දැන් අපේ සමතම් දෙලේදී අපේ යෝගාවචර දැන් වහන්සේලාට සමුතන කිසියම් අදබදයක් එකක් තිබෙනවා. ඒකනම් විවේචයක් කියන අන්තරේ. ඉතින් සාන්දර දෙකයක කාලීන පසුව ඉතින් වියදානේ වැළඳීමේ වක් පිළිවෙත් කිරීම වැඩි කටයුතු සඳහා කොට කාලය ඉතිරිලා තියෙනවා සැයක සමා. ඒ කාලය අපිට සෑහෙන කායික පිහසුවක් මානසික පහසුවක් ලැබෙනවා. නැත්නම් අපේ සිත නමේ දක්වා දෙකතාවකී අරියන්තේ සිටියක් ඊළඟට නමෙන් පසුව වලල් වෙන හදාර දක්වා පැතිරුණාක් වෙනවා අපට කාලේ. සිංහපා පිටරියාම සංසාරයෙන් සෝපිය වෙන ඔබෙන් වේනාරම පිළිම කාලේ විවේකයේ කියනවා ඒ කාලෙන් තමයි ප්‍රයෝජන ගන්න කියනවා. හැබැයි ඒ භවනාවක ජීවිත පරියන්ත කාලයේ තුල එවැනි ප්‍රශ්නන් කාලයේ තුල අපි විස්වාහයේ දිනු කරන්න ඇතිනේ. සාවදා වාදිනා ඉන්නකොට අපේ දැඩි වේදනා ආවොත් එදින ඉන්නවී මාරු කරගන්න පුළුවන්. යම් හේතුකින් වාඩි වෙලා ඉන්නත් බැරි තරම් වේදනාව කරනම් හිත ගන්න. හිතකින් භාවනා කරන්න පුළුවන්. සංඥාක සහසාවක් වේ ශබ්ද නෙගෙන හැටියට හිතින් භාවනා කරන්න. කයමක් වාඩි. ඔබගේ වාඩි වීම හිත ගැනීම වාගේ ඉරියව් කරගෙන ඉලදී මේ උපවාසි කන්පත් වෙන අනිත් අබ්බන්ලතාවේ හල්සනාට අවිසමෙක්ක් ගැටිය කරන්වත් අධ්‍යාත් නෑහම හැටියට අපි කරන්න පුළුවන්. ඒ විපාක දෙකක් ආදී. ඒක කරලා අපි සදාන් කළානේ සමන් ගැන හිතන්නේ කියලා. සමන් ගැන හිතනකම් මොන ගැන හිතන්නේ නැද්ද? විශේෂ නිස්සබ්දයට සමදින තව කෙනෙක් ක්‍රෝමියම් කරබර ගාල සබ්ද කරනවා නම් නැතේ අපහසුතාවය. ඉතින් මම කෝටි සබ්දවල අන්නේ පපහසුවක් වෙනවානේ අන්නේ කෙලෙසා සමාගම උපමාකොට අන්නයකත් ඒ වාගේ ලක්ෂය විසබ්දතාවයේ කියලා ගැනගෙන ඉතිසා සම්බ නොලගෙන හිතේකා පිළිවෙල නියම් කරන්නේ සමානිත අර වාක්‍යයේ පැත්තට වැඩිවම වේගෙන් ලක්ෂාරින්න කියලා එනවත්නම් සහාදෙන සම්බ නගයට කියන්න ගන්න කියලා විද්‍යාත්මකව මෙතිකා නිහඬ ලෙස මේ කටයුතුවලින් ප්‍රතිපදිනවා. මේවා අමොමිතන සමා සිදුවන විගාලන් ඒ කටයුතු සම්පූර්ණ සිද්ධ වෙනවා. ඒ මොකද කියන්නේ සම්පෝෂණය කියන ආනාපාන සතිය වඩන්න සාන්තයි. කතාවක් සාන්තයි. ක්‍රියාවක් ඉරියව් කරක්නක් වලදයක් සාන්තයි. ඒ සාන්ත බව අපි ක්‍රියාවෙන්න දෙන්නන්න ඕනේ. ඒ පස්වාසිය ඒක බෙදරි දෙන්නේ නැති දේවා ඒ සාන්ත බව සිද්ධ වෙන්නේ සිහියෙන් ඉන්න නිසානේ සිහියෙන් ඉන්න නිසා බෙදරිකා ඒ සතිය යුක්තව ඒ සතිය පිළිගෙන ගන්න ඉගෙන තෝර ඒක සංස්කාරණය දැන් සමාරියට මේ පරියන්ත භාවනා කාලයේ තුන නැගිටින යම් දෙකෙන්න කියලා ඒක මාත්‍රිකා කියලා නමුත් අපි පුළුවන් කරන් උත්සාහවන්ත වෙන්න ඕනේ පරියන්තයට එන්නේ ඉස්සර මේකට දොරා ගැනීම රසිකිලි රසිකිලි යාම් වාගේ ශාරීරික ප්‍රතික්‍රියා සංකාරණය කිරීම එයාගේම එළියේ දාලා තියෙනවා නම් සීරු ආදී දේවල් ඒවා සංපත් කිරීම එළිනා මේ යන කිසි ආසන සමගින් ආදී අස්සල් ඇතුළේ ඒවා සංපත් කිරීම ආදී අවශ්‍ය දේ සියල්ල සම්පූර්ණ කරන බවත් ඒකයි එකමාරකෝ සයි දෙකෝ දීෝකාලයේ තුල වලදි කියන අපේතන කටයුතු සම්පාදනය කරන්න අපි සතුටුමත් වෙන්නේ කොහොමද අපි මේ පරිවර්ත කාලයේ තියෙන ඒ අන්නේ කරලට අපි කාලයෙන් ප්‍රයෝජන ගන්න කියලා නියමක පරිවර්ත වෙනාම ප්‍රශ්නය නෙදී විනාඩියක් අඩු කර ගන්න නැතුව විදෙන් හසු අනිත්‍යාල කීරවදගත් වෙනවා කොහොමද සාදේ අනි අරුණ සඳහා කාලෙ හොඳව විදෝ පිළිගනවා වාසය වැඩි ප්‍රමාණයක් ඉඳීම කියනවා ගොඩක් අපේක සඳහා අනිත් කාරණේ ඒ ඉරියව් කරන්නේ හොඳව කාටි හවස්වාගෙන යනවා ඒ ආශ්‍රයක ප්‍රශ්වාස අරමුණු සිහිය පිළිතුරු ගැනීම සාධකයක්. ඒ කියන්නේ මේ සිත කියන එක දීර්ඝ කාලයක් අධ්‍යාහසලා කියන්නේ අත්ත්ව අත්ත්වක කලින සාම නිරේකවා. සාම නිරේකවා කියන්නේ වඳුරු දිලව ගැන සැපෙන්නේ. උන් එක තැනකින් නෑනේ. උන් අතට තන කරනවා. ඒකම සිතේ ස්වභාවය එකතනින් එක දෙන්නේ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට සීන්දයෙන් කලයක්. මේ දෙයින් වාරිය. ඒකයි මේ සිිතේ ස්වභාවය. දීර්ඝ කාලයක් අදාළව අවිනේක සිතකේ ඒ දෙත්යන් කරනවා කියන එක මහා සිදුවීම් කලේ සිදුවා. ඒ සිහියේ කියනක අනිත් දෙයක් නෙවෙයි සිත කුලව පහළ වෙන සත්‍යයක්. ඒ සිහියේක නිරන්තර යනකොට අපට කිසි දෙයක් දෙන්න විතරයි. සම්මා සංකල්පනාවයි මේ ආරම්මන අභිනිරෝධන ලක්ෂණයක විකාරකය ආරම්මන අභිනිරෝධන ඒකේ විදියට අනිසේ ඉඳන් වෙනවා මේ විකාරකේ සම්මා සංකල්පන සම්මා සංකල්පනාව විතර හොඳට වැඩ කරන්නේ ඉලා ආවේදී අර නැවත නැවත නැවත සිත් ඒ අරමුණට යොමු වීමේදී ඒක සතිය හිදී ඒක තරක් ගන්න සමාය කියනවා නියමයේ කියන දැනගන්න. අන්නේක තමයි අවස්ථාවදී. සම්මා සංකල්පනාවෙන් අරමුණ නැවත නැවත ඉගන්වන ඉහෙරම ගන්න ඕනේ. නියෙන් අරමුණ හරියට ගලා ගන්න ඕනේ. නියමයේක තේරුණා. ඉතින් මෙන්න මේක නිසා මේ සතිය අලංකාර වෙන සබා ගැනීම අවශ්‍යතාවයක්. ඉතින්ම අපට පුළුවන් ආස්වාදික ආස්වාද අරමුණේ වැඩි වේලාවක් ඉඳලාගෙන සමාධි ප්‍රාශ්වාස ප්‍රාශ්වාස අරමුණ දිහා සිතින් බලාගෙන ඉන්නවා වගේ ඒ සිතින් බලාගෙන ඉන්නවා වගේ එමත් දිහාවට සිටින ඒක දෙහිම සිදුවන දෙයක් ඒ සිත කියන පැත්තට මායාවක් වගේ මායූපමන්ත විඥාන මායාවක් අස්වාස ප්‍රස්වාස කරමින් බලනවා වගේ ඉන්නවා. එහෙනම් ඒක දිහා හොරෙන් බලාගෙන හොරෙන් ගන්නවා. ඒ වගේ සත්‍යයන් නිසා යටත මේ ඉස්වාස නිමිති ප්‍රතිභාව නිමිති සමාවෙනවා නම් සමාවෙන්නේ. ඒ වෙනස් වෙන රසවත් දේවල් හොයනවා. ඒක මේක රසයක් නෙවෙයි. ඒක නිමිති රසයක් නෑ. හැබැයි මේ සත්‍යයේ විශේෂ සත්‍යයන් වෙනකොටම ඊට වඩා රසයක් අවශ්‍ය වෙනවා. කරන්න නිරුදියේ ඒක නිසා තමයි කියන්නේ අපේ කෙනෙකුගේ කියන. අපේ කෙනෙකුගේ ප්‍රධානම ආස්වාදක ආකාරයෙන් නිලිතේ නිතරි. මොනම නදිරයි. ඒ නදිරේ තාක්කේ වැටුණන් පස්සෙනම් මොනම හේතුකේවා පිටේහා නිසා දුවන්න කිරු කියන්නේ නැහැ. මුන්නේ තාක්කේට සමීප වෙන්න අපි උත්සාහවත් වෙන්නේ. ඒක නිසා උත්තර වාදයක් සිදු දෙකිය. ඔක්තර වේදනාවල් ඇතිවෙන බාධා කරන ඔක්තර ශබ්ද ගද්දාව ඔක්තර නැත්නම් දිනේ වැහුවා ඔක්තර මන්දිරන් යුද්ධා ඒ ඕම් සිතින් ප්‍රතික්ෂේප කරමින් ආස්වාද ප්‍රකාශවා කරමිනෙහි මනා සිහියේ පිහිටවන්නට අපි උත්සාහවත් වෙන්නේ කොමනනම් අපි දෙබිරි දිනේ හැතරිනා සියාපති දෙබිරි දිනේ හැතරිනා සියාපති දෙබිරි දිනේ හැතරෙන කිසිසේ අපතේ සිතිවිල්ලක් වෙන්නේ නැහැ සිතිවිල්ලක් ආවා කොනිකම ඒක අපිට දාවේවා එමකිසාරද සිහිය නියම අවදියේ සිටින්න. මෙන්න මේ විදිහට ආස්වාද ප්‍රස්වාසාරමන මෙහි සිටීමේ මුල් කීරියේ සඳහන් අත්ත දීපා සම්ම දීපා කියන අනුශාසනාව එක පොදි ඉස්සෙල්ලා කරාරේ. ඒක අවසාන සත්‍යයේ සරදාහරේ විහාන නාගයන්. සෝදන්‍ය ආස්වාද ප්‍රස්වාස අරමුණෙහි ඉත කිවිසුවාගෙන ඉන්නකොට ගාහිර අරමුණ අපි සිහි කරන්නේ නැහැ කියලා කල්ලාතේ දන්නවනේ. කිසිම අරමුණක් සිහි කරන්නේ. කිසිම අරමුණක් සිහි නොකරන්නේ මාසුකාද සතිය වැඩිලෙස ඒක අරමුණට කිවිසුවා ගන්න. මේ සත්‍යනික දෙයක් නෙවෙයි. අහසු දෙයක්. මේ වෙනාවට සමාන්ගේ සිතේ ඒ සිතිවිලි ගලාගෙන ආවා. ඒ කොම ඉතින් ප්‍රතිප්‍රේත කරන මාත ඕනෑ කරන්නේ මේ අරණ්‍යය සිතාගේ අස්වාස්ස ප්‍රාසාරයෙන් නිවාගන්න. ඒ අතර සමාරියට විදුලික කන්න වගේ ආලෝක, ඉරියක් වටෙන්න වගේ ආලෝක, වලිස්සක වගේ, අහපාත, නිල්පාත එලිස්සයි කියලා. ඒ කිසිවක්ම ගමන් ගන්නවා. ඒ කොම සමාධියේ සියුද භාගයෙන් ඒවා දිහා බලන්නවා කියන්නේ ඒවා දිහා හිතෙන් බැලුවොත් මොනකද ඒවත් ලැබෙනවා හිතේ සංසක් සමාධියක් ලැබෙනවා ඒවා ලැබුණේ අස්වාසකස්සාරමල සිහිදෙන නිසානේ ඒ නිසා සමාධියේ වැඩේ අස්වාසකස්සාරවලින් ජීවිතයේ දැනෙන්නේ සබාවන අර තේන කිසියක් විදිහට ලැබෙනවා අපට අවශ්‍ය ආලෝකයක් ඉදිරියට එන්න කියලා ඒ එනකන් අපේ වැඩේ කරන්නේ ඒ කියන්නේ අවශ්‍ය ආලෝකයේ කිව්වේ උද්ඝාමිනී සහ ප්‍රතිභාමිනී. උද්ඝාමිනී ප්‍රතිභාමිනී කියන දිරිං කියනවා වගේ කියනවා නම් බලන්නේ. දිරිං වගේ කියනවා නම් ඒකෙන් අවධානය යොදන්නේ. අවධානයේදී ඇති සමාගයේ භාවනාව වැඩේ. ඒක නිසා අපි අදිස්ත්‍යාන කරගන්නේ නැතම ඉරියව්වේදී උද්ඝාමිනී කියලා කියනවා. සම් සමාධි කාර්ය අස්වාත පස්වා කර්මෙන් උදේට මෙනෙහි කරගෙන යනකොට ලැබෙන උග්‍රහණ නිත්‍ය සංහසයක් ලැබුව ඉතා පහසියෙන් පහළ වෙනවා. උග්‍රහණ නිත්‍ය කියන්නේ සාමාන්‍ය ලා අලුපාටක් ලා සුදුපාටක් වගේ අරමුණක්. ඒක සමාතමේ අඳබණලක් වාගේ ගත කිරුව ලැබෙන්න පුළුවන්. සමහර අයට විසිරුණු ආලෝකයක් වෙන්න පුළුවන්. ඒකම හයක් වශයෙන් විසිරුණු ලෝකයක් වෙන්න පුළුවන්. ඒක පරියන්ත්‍යයක් කියන්නේ කෙලවරක් උතලෙන් දැක්කියා. කලවට මුදුනක් එක්ක මුළු සරුවාංගනක් රට කරගෙන යන ආලෝකයක් වෙන්න පුළුවන්. නමුත් මේ කිසියක් නැති ඩයිවෙන්ටවත් ගණන් ගන්නවත් අවශ්‍ය නැහැ. ඊළඟට තවස්තරක සමාජ ආස්ථාත ප්‍රසාසනෙහි ඉතරණ යනකොට මුලින් ඉතලා මට අද මේ පරියන්ත්‍යයේදී ආනාපාන සති සමාධි ඇති භාග නිමිත්ත පහළ වෙනවා. එක්තරක් අදිරිතුනේ ඉතින් එහෙම ඊළඟ තස්සාස තස්සා කර්මල හොඳින් මෙහෙ කරන්නේ ආමේදී අර උද්ඝාණීක තුලි ඊපදාසිය දහස් කිලෝකින් ප්‍රදාස් කරේ බොහොම පැහැදිලි ආලෝකයක් පහළයි ඒකක් ඈත වාගේ කියනවා නම් ඒ දිහාට තමයි අවධානය යොදන්නේ නැහැ අදිස්ථාන කරගන්න කිසිම මගේ නාසි සාගත අරමුණට පැමිණේවා පැමිණේවා ඒක සිතින් ඉස්සන්න අරමුණක් බැරිම තරමිනේ ඒකම ඇටේට පැමිණේවා ඒ තරම අවස්ථාව තමයි ඒ දෙත සිහිය පිහිටුවාගෙන ඒ නිමිත්ත සිහිය පිහිටුවාගෙන ආස්වාස ප්‍රාස්වාස අරමුණ මනාව දකින්නේ ඉතේ සමාධි හසේ විදිහට. හැබැයි ඒක ශ්‍රමිතව නැති වුණා වෙන්න පුළුවන්. නැවත නැවත නැවතත් ඒ ආරම්භනේ සිහි කරන්න ඕනේ. ආස්වාස ප්‍රාස්වාස අරමුණ. අයම ඒ අරමුණේ. එහෙම ගියින් ගියින් ප්‍රතිභාග නිමිත්ත ස්ථිර වෙන්න ඕනේ. පතිලාගණිමේ සිස්තර වෙනකොට විනාඩි 10 විනාඩි 15 විනාඩි 30 6 සමහර නම් අදිස්ථාන කර කර ඒක දිගට පවත්වන්න වෙනවා මෙන්න මේ තත්ත්වයට ආවම ඉතින් දෙකට වෙන ආරම්භයක් අවශ්‍ය නැහැ ඒක සුදුනාකාර සනසුමක් ඉඳින වෙලාවක් වෙනවා ශරීරයේ වේදනාව තිබුණනම් ඔක්කොම නැති වෙලා ශරීරේ බර හැන්ද වෙලා අස්සද්ධිය සමාතමේ අහසින් ඉන්නවා වගේ බුදුනාකාර කායික සුවය කායික ප්‍රීතිය මානසික සුවයක් මානසික ප්‍රීතියක් ඇති වෙනවා. එවාගෙම ඒ වෙලාවට සිතන අනේ මේ කාලිපාතික දික් කරගන්නේ ඒක වඩා ඉන්නේ. ඒ තරමට ආස්වාදයක් ඇති වෙනවා. හැබැයි ඒ ආස්වාදේ නිරාමිසයි කියන්නේ. නිරාමිසයි කියන්නේ ඉන්ද්‍රියන් පිනවන සංතුකාම වස්තුන් තැලෙන් කිරීම ආස්වාදයක් වගේ නෙමෙයි. මෙතනෙ කියන්නේ ධර්ම ආස්වාදේ ඒ ප්‍රතිපත්‍ය ආස්වාදේ ඒක නිරාමිසයි ඒකෙන් ලැබෙන ප්‍රීතිය නිරාමිස ප්‍රීතියක් නිරාමිස සුඛයක් ඒකෝ මේ විදිහට ආස්වාද ප්‍රස්වාද සති බහගලිනේ සිහිදේවට සහය දුනාට පස්සේ සමාගයේ සිටේ අර්ථනාව පහළ වෙනවා. අර්ථනාව කියන්නේ ප්‍රථම ධ්‍යානයේ මුලි. ඒක ලැබිලා ඒක නැවත සමාධිය සමාධිය වැඩි වේලාවක් අවස්සලා ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරන බලය. ධ්‍යානාංග ප්‍රතිවේක්ෂා කරනද සමාධිය දෙලෙනවා. සැබෑම ප්‍රථම ධ්‍යාන අර්ථනාව. ඉතින් නැවත නැවත ඒක වශී කරන්න තෝර. මම දැන් හරි කියලා ඊළඟ කාර්යයන්ට ඊළඟට වැඩ කරන්න යන්නේ නැහැ. මේක වශී කරන්න ඕන පස් ආකාරයකින්. ආවර්ජන කර කර නැවත නැවත සමාදින් දෝන. ඒකට තුන ආවර්ජන සමාපද්දන. ආවර්ජන සමාපද්දන වැඩි කරන්න තෝර. උපත් විචාර පීති සුඛේකාග්‍රතා සහිත ප්‍රථම ඥානයේ තම සමවදීහි කියලා ආවර්ජන සම්පෝතා ආවර්ජන. ඊළඟ සමාදින් සමාධිනා කියන්නේ නයනත් අද ආස්වාද ප්‍රසවාස අරමුණේ සිට පිටීකාවගෙන ප්‍රතිභාව නිමිත්ත අර විදියටම ලැබුණාම අර විදියට අර්ථනා ලැබෙනවා. ඉතින් මේක බොහෝ වාරයක් සිය දහස් වාරයක් වෙනත් වැඩි නෑ නැවත නැවත ප්‍රගුණ කරමින් ගිහිල්ලයි අදිස්ථාන වුත්තාන පස්වෙනි තියෙන අවස්ථාව තුන ප්‍රගුණ කරන්නේ. අදිස්ථාන කියන්නේ මම මෙච්චර වෙලාවක් මේ ධ්‍යානයේ පවත්වාගෙන ඉන්නේ. මම මෙච්චර වෙලාවක් මෙච්චර විනාඩියකින් මේ ධ්‍යානෙම ලැබෙtilde දෙන්නේ ඒක උත්සාහය. ඒ අදිස්ථාන උත්සාහන කියන දෙකක් උදට පුරුදුනාට පස්සේ තමයි පුරුදවස්තුවට ඒ ආලෝකයේ විහිදුවලා ධ්‍යානාංග බලන්නේ. හැබැයි මේ කරුණිතේ මෙතෙක් කිව්වේ පොදුවේ අපි දැනගෙන තියාගන්න ඕනේ. ඇයි මේ භාවනා කිරීම කොතනදී අපි මුල ගහන්නේ කොතනද අපි යන්නේ කියලා සලකී දැනගන්න ඕනේ. එතකොට මේ සත්‍ය අත ලබන්ට අපේ මේ සීලින සම්බ්‍රාහ්මචාරීන් වහන්සේලාට කියනවා. උපාසක මහත්මයෙනි කියනවා. අපේම කරන්න හොඳට සිහිය පිහිටුවා ගන්න. සියාසතු ගොදුරු දිනේ සිහිය පිහිටුවා ගන්න ඕනේ. සියාසතු ගොදුරු දිනේ සිහියෙන් හසුරෙන්න ඕනේ. සියාසතු ගොදුරු දින තමයි ඒ සතිපට්ඨාන, භූමිය සතිපට්ඨාන අරමුණ ආස්වාස ප්‍රස්වාස අරමුණ. මේ සතිපට්ඨාන කියවම කාය අනුපස්සන කියනවානේ 14ක් නේ. සවස්ත්‍රණයකින් ගත්ත 18ක් තියෙනවා. වේදනානුපස්සනා වශයෙන් 9ක් තියෙනවනේ. චිත්තානුපස්සනා වශයෙන් 16ක් තියෙනවනේ. ධම්මානුපස්සනා වශයෙන් 5ක් තියෙනවනේ. ඒ කොහොම සියසතු ගොදුරු දින. ඉතින් දැන් එයින් එකක් නේ අපි එම් කරගෙන තියෙන්නේ මෙතන තියෙන මහා පුරුෂ භාවනාව කියන ආලපාන සතියනේ. ඒක අපි මේ විදිහට ප්‍රතිපදින්න ගන්න ඕනේ. විශ්වාස කරනවා තව අපට දවස් ගණනාවක් තියෙන ඒ කාලය තුල මෙතෙක් දවස් යම් අපහසුතා තිබුණා නම් ඕම සංසිඳිලා පිළියව පැවැත්වීම අපහසුතා සංසිඳිලා එවාගේම නිහි කිරීම අපහසුතා සංසිඳිලා වෙනස් වෙනස් බාධා වලින් ඔක්කොම සංසිඳිලා ඒ ඉතිරි තුන දවසේදී මේ සංග පිළිසෙට උපාසක මහතුරුන්ට උද්ඝහ නිමිති ප්‍රතිභාග නිමිති සහිතව ඒ විහාන අර්ථනා දාත සමුලවා ගන්නට ලැබෙනවාමයි ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒක අද දවසේ අපි ඉදේ පටන් ඉතා සද්ධායෙන් ඉතා උද්‍යෝගයෙන් ඒ ඉතින් පිළිවෙත් වලින් හැදෙනවා. මේ මේ මඟතර නිවන දක්වාම ත්‍රිවිධ බෝධිය දක්වාම එතන ඉස්සරේ වෙන්නේ. මේ ප්‍රතිපත්ති ධර්මයේ නිරෝධයේ තියෙන ලෝකාලදී කුංච අසංකේය ගණන් ජනතාවට නිවන් අවබෝධ කරවා වදාළ දස බලධාරී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ සීපාද පස්සමෝලේ විසින් බුද්ධ පූජාවක් වේවා. සතර යාස්තිස නවලෝතුරාසේ සද්ධර්ම දාසේදී විසින් ධර්ම පූජාවක් වේවා. අස්කාර පුද්ගල මහා සංඝරත්නයේදී සංඝගත දස්න පූජාවක් වෙනවා. මඟඵල නිවනට උපකාර වන කල්යාණ මිත්‍ර ගුරු උතුමන් වහන්සේලා වෙත ගුරු පූජාවක් ඇති වෙනවා. පිරිහියන බුදුසසුන ලැබිරියා වූ 5000ක් රැකීමට ධර්ම බලයක් වන බවටපත් වේවා. ළමින් වදාවත් ප්‍රාප්ත නවසේ ගුරුවර බන්දු මිත්‍රාදී ළමින් වදාවත් ප්‍රාප්ත දායක තාරකාදී මේ කුසල සංඛාරේ මේ හැමතක් මාර්ගඵල නිර්වාණ බෝධිය පිසිනවා. ආරක්ෂක දෙවි දේවතා නඳුල්ල මේ කුසල් අනුමෝදන් වඩවඩා ධාර්මික ආරක්ෂාව සැලසා දෙනි මාර්ගඵල නිවන් සුව සාක්ෂාත් කරීවා. පුතාන්තනදා සෑම කටනතක් මේ කුසල් නිවි මේ සුදාසේ කිරිස වේලා අපට මේ උතුම් නිවන් ළඟට මහා පොළොවෙන් සිහි කරන ආසේ පූජනීය කන්දසමාහිමියන් වහන්සේට නිරෝගී සත බල ඇති 120 වසරකට වැඩි කලක් දීර්ඝායුෂ ලැබී මේ අපකරණ කුසලයන් සංස බලයෙන් ආරමේ සමුද්‍ර වේ ශ්‍රේෂ්ඨා බුදුදාම ලැබේවා. අපට මේ සමතහන් වංග විරාකූල ඉතාම පැහැදිලිව සරලව උගුණු වීමට උපදෙස් දී වදාරණීය පූජනීය ආශ්‍රයදී නායක ස්වාමීන් වහන්සේට කියන රෝගාබාධ අලසකද සියක්ක් මේ ඉවත් වී නිරෝගී භාවයේ 120 වසරකට වැඩි කලක් දීර්ඝායුෂ ලැබීමේ දෙවියන් සෑත ලෝකාතමේ භාවනා මාර්ගයේ පියාදෙනින් සාරමී පුරා ගන්නට තව තවත් සත්‍ය වැඩි ඒ ස්වාමීන් වහන්සේ පතන බෝධිසත්ව නිවන්සේ අත්පත් වේ. අපේ මේ සම්බුද්ධාරීන් වහන්සේලාටත් අපේ මේ උපාසක මහත්තුන්ටත් අපට උපකාර කරන සීකස දාන දායකවර සාදු සෑම දෙනාටත් මෙලොවේ ආයු ආරෝග්‍ය සැප සැලසී සීල සමාධි ප්‍රඥා ගුණ දිනු වී ධාන සමාධි සමාපත්‍ය අභිඥා බල විපස්සනා මාර්ග ඵල පිළිවෙලින් ලෝකෝත්තර මහ නිවන් සුවම සාක්ෂාත් වේවා යති සත්‍යං සදාගත. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාශත්ථා ච බුම්මත්ථා දේවා නාග මහිද්දීපා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදාති. සීලක පීඨා ධර්ම ශ්‍රවණය කිරීමෙන් සුදු කරගත් කුසල් බලෙන් සෑම දිනාට අමා මහ නිවන් සුවපත් වේවා. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ අම්බලංගුඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී කම්මට්ඨානාචාර්ය පූජ්‍යපාද නා උයනේ අරිය ධම්ම ස්වාමීන් වහන්සේ.